යම් ප්‍රමාණයකට ඔහු තුළ ත්‍යාගයක් ඇද්ද? යම් ප්‍රමාණයකට ඔහු තුළ ප්‍රඥාවක් ඇද්ද? අලුත් වචනයක් කියනවා. යම් ප්‍රමාණයකට ඔහු තුළ ප්‍රතිභාණයක් ඇද්ද? ප්‍රතිභාණය කියන්නේ කුමක්ද? ප්‍රතිභාණය කියලා කියන්නේ අපට උපතින්ම ලැබෙන යමක් විමසීමේ කුසලතාවය. ඒකට පාවිච්චි කරන සාහිත්‍ය වචන දී ශක්ති කියලා. යමක් ගැඹුරෙන් නැත්තම් නිර්මාණාත්මකව උත්පාදනය කරන්න පුළුවන් කුසලතාවය. දී මහප්‍රන්ධයන්නේ දී ශක්ති කියලා කියනවා. එතකොට මේක සාමාන්‍ය මනුෂ්‍යයා තුළ තියෙනවා. එයා ඒ ප්‍රතිභාණය පාවිච්චි කරනවා තමන්ගේ මේ සීක බලයන් පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේ මේකොට මේ කාරණේදී සීක බලයන්ට අමතරව තවත් මිනිසයාට හිතසුව පිණිස පවතින දෙයක් පේනවා. මොකද්ද? ප්‍රතිභාණය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙකුට මේවා තියෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. මොනවද? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, ප්‍රතිභාන. මහණෙනි මේ ධර්මයන් නොහු තුළ නේව තිට්ඨන්ති පිහිටා තිබෙන්නේ නැහැ. ඒකෙන් නොහු ශ්‍රද්ධාව ඇති කරගන්නවා. පිහිටන්නේ නැහැ. ආයක නැතු වෙනවා. ඔහු සිල්වත් වෙනවා. පිහිටන්නේ නැහැ. ආයක බිඳ වැටෙනවා. ඔහු ධර්මයේ ඉගෙන ගන්නවා. පිහිටන්නේ නැහැ. ආයෝ මුලාවටපත් වෙනවා. ඔහු ත්‍යාගයට කැමති පිහිටන්නේ නැහැ. ආයි ලෝභයේ විසින් මැඩ ගන්නවා. ඔහු ප්‍රඥාව ඇති කරගන්න මහන්සි ගන්නවා. නමුත් ඔහුගේ ප්‍රඥාව පිහිටන්නේ නැහැ. ඔහු ප්‍රතිභාන ශක්තිය ඇති කරගන්න මහන්සි ගන්නවා. නමුත් ඔහුගේ ප්‍රතිභාව පිහිටන්නේ නැහැ. තස්ස ධම්මා නේව චිත්තන්ති. ඒව පිහිටන්නේත් නැහැ. නෝ වඩ්ඩන්ති. වැඩෙන්නේත් නැහැ. එතකොට අපිට පේනවා මේ මිනිස් වර්ගයා හැටියට අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා යම් කිසි දෙයක් ලබා ගන්න හැදුවට උතුම් දෙයක් ලබා ගන්න හැමෝගෙම කැමැත්ත තිබ්බට ඒක හැමෝටම ලබා ගන්න බෑ. හානිමේතම් බික්කවේ වදාන කුසලේසු ධම්මේසු නොඨಿತಿ නොවුද්දි. මහණෙනි මේක හානියක් කියනවා. කුසල ධර්මයන්ගේ පිහිටායින්දත් බෑ. කුසල ධර්මයන් වැඩෙන්නෙත් නෑ. එහෙමයි නැද්ද? එහෙමයි ඉන්නවා. පොනේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. පොන්චි පැහැදීම ඇති වෙනවා. ඒ පැහැදීමට පොඩ්ඩක් තල්ලි වෙලා යනවා. ආයේ පැහැදීම මොනවා හරි කාරණයක් කියන අල්ල ගන්නවා අපහදින්න. අපහදින්න කාරණයක් අල්ලගෙන අර පහදින්න තියෙන සියලු දේවල් නැති කර ගන්නවා. නැති කරගත්තට පස්සේ ආ ශ්‍රද්ධාවෙන් පිරිහෙනවා. දැන් යා සිල්වත් වෙන්න මහන්සි ගන්නවා. මොනවා හරි එයාට අර්බුදයක් හට ගන්නවා සීලී නොපීන එක කයින් එක්ක වචනෙන් මොනවා හරි පටලැවිල්ලක පැටලෙනවා. පැටලිලා ඒකෙන් පිරිහිලා යනවා. දහම් දනුම යා ඇතිකර ගන්න හදනකට ඒ දහම් දනුමට උපකාර වන දෙයක් නැතුව උපකාර නොවන දේවල් ඇසුරු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාම කියාගෙන ඒ සමහර විට වැඩක් නෑ ඔච්චරගෙනගෙන. ශ්‍රුතියෙන් පිරිහෙනවා ඊට පස්සේ. අන්තිමට යා දන්නේ නැති වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියලා. නමුත් නොයෙක් මතවාද ගොඩක් නම් සමහර විට යා දැනගන්නවා. මෙහෙම වෙනවා. එතකොට මේ වගේ පිරිහි යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි මිනිස්යාගේ පරිහානිය. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ ශ්‍රාවක පරිහානියේදී පෙන්වා දෙනවා ශ්‍රාවකයා කරුණු කීයකින් පිරිහිනවද? කරුණු 6කින් පිරිහිනවා. කුමක්ද? ශ්‍රද්ධාවෙන් පිරිහිනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාව තුළ ඉඳත් බෑ වැඩෙන්නෙත් නෑ. සීලය ඇති කරගන්නවා. ඒ සීලය තුළ පිහිටා සිටින්නත් බෑ. සීලේ වැඩෙන්නෙත් නෑ. ධර්මඥානය ඇති කරගන්න මහන්සි ගන්නවා. ධර්මඥානය තුළ පිහිටා සිටින්නෙත් නෑ. ධර්මඥානෙ වැඩෙන්නෙත් නෑ. ත්‍යාගය ඇති කරගන්න මහන්සි ගන්නවා. ත්‍යාගේ පිහිටන්නෙත් නෑ. ත්‍යාගේ වැඩෙන්නෙත් නෑ. ප්‍රඥාව ඇති කරගන්න මහන්සි ගන්නවා. ප්‍රඥාව පිහිටන්නෙත් නෑ. වැඩෙන්නෙත් නැහැ. ඔව් ප්‍රතිභා ශක්තිය ප්‍රතිභාණය ඇති කරගන්න මහන්සි ගන්නවා. ප්‍රතිභාව පිහිටන්නෙත් නැහැ. වැඩෙන්නෙත් නැහැ. මේකට කියන්නේ පරිහානිය.

ලස්සන ශරීරයකට මෙවැනි ආසාවක් ඇති කරගන්න කියනවා. තමන්ගේ ජීවිතේ නිරතුරුව ආසාවක් තියාගන්න කියනවා. කුසල් දහම් ඇති කරගෙන මං කියන්නේ මේකට ආද උදේවරු වචනයක්. අවංක අවශ්‍යතාව. අවංක ඕනකමක්. දැන් අපි ගත්තොත් ළමයෙක් ලස්සනට ඉන්නේ කියාගේ බොරු එකක් නෙමෙයිනේ. අවංකම ඕනකමක්. ඒකට නෙදියා පන්නාඩිය ගාවට නිතර යන්නේ බලන්නේ වේදම් කරන්නේ ඔක්කොම කරන්නේ එයාට අවංකවම ලස්සනට ඉන්න ආසාවට. මෙවැනි විදිහේ ආසාවක් සිටේ ඇති කරගන්න කිව්වා. අවංක ඕනකමක් ඇති කරගෙන හොඳට විමසා ප්‍රතිවේක්ෂණයේ යෙදෙමින් බලන්න කිව්වා. එතකොට තමන්ට තමාව පේනවා. කොහොමද තමන්ව පේන්නේ? එතකොට යාට පෙවුනොත් මෙහෙම හරි වැඩේනේ. අභිජ්ජාලෝ බහුලං විහරාමි. මං හැමතිස්සෙම වාසය කරන්නේ ආනුන්ගේ දේවල් වලට ආස කර කර. මං හැමතිස්සෙම වාසය කරන්නේ තරහා සිතින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ නින්දට යට වූ සිතින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ විසිරුණු සිතින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ සැකයෙන්. මං හැමතිස්සෙම වාසය කරන්නේ ක්‍රෝධ චිත්තෙන්. මං හැමතිස්සෙම වාසය කරන්නේ කිලුටු සිතෙන්. මං හැමතිස්සෙම වාසය කරන්නේ ඇඟබර ගතියකින්. මං හැමතිස්සෙම වාසය කරන්නේ කුසීතව. මං හැමතිස්සෙම වාසය කරන්නේ සමාධියක් නැති සිතින් කියලා හිතනකොට මේ කෙනාට පේනකොට මේ එකක්වත් මට තියෙන කුසල් නොවේනේ. මේ සෑම දෙයක් මට තියෙන අකුසල්නේ කියලා. තේ සංගීව පාපකානං අකුසලානං ධම්මානං පහනාය. මේ පවිතු අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට අදිමත්තෝ ඡන්දෝච. අදිමාත්‍ර ඒ කියන්නේ අතිශයින්ම දැඩි ඕනකමක් ඇති කරගන්න ඕනේ. අදිමාත්‍ර වායාම අතිශයින්ම දැඩි වීරියක් ඇති කරගන්න ඕනේ. උස්සාහෝච උත්සාහයක් ඇති කරගන්න ඕනේ. උස්සෝල්හිච අප්පටිවාණී ඒ කියන්නේ මගදී අතහරින්නේ නැති උත්සාහයක් ඇති කරගන්න ඕනේ. සතිංච සම්පජඤ්ඤංච කරණීයං සී නුවණ ඇති කරගන්න ඕනේ කියන මේ කෙනා කටයුතු කළ යුත්තේ වස්ත්‍රයෝ හිසහෝ ගිනිගත්තු කෙනෙක් කටයුතු කරන පිළිවෙලටයි. වස්ත්‍රය හෝ හිස හෝ ගිනිගත් විට ඔහු වෙන වැඩ කරයිද? නෑ. ඔහු අර කියන සියලු වැඩ. දැන් අප කිමු ඔබ බත් කකා ඉන්නවා. ඔන්නේ ඇඳිවතට ගිනි ගත්තා. දැන් මොකද කරන්නේ? ඈ කොච්චර බඩගින්න කකා හිටියත් අපිගේ පිපාසය කියන වතුර බිබේ ඉන්නවා. එතකොට පිපාසයක් ඇවිල්ලා වතුර බොන්න පටන් ගත් විතරේ වස්ත්‍රය ගිනි ගත්තා. මොකද ඔබ කරන්නේ? එතකොට ඒක පැත්තකින් දාලා ඉක්මම් කරන්නේ මොකේදද? ගින්න නිවා ගන්න. මේ ගින්න නිවා ගන්න ධාරණවාද වස්ත්‍රයක් ගිනිගත් වෙලාවට හිස ගිනිගත් වෙලාවට බාහිර කටයුතු අත්හැරලා දාලා අදිමාත්‍ර ඕනෑකමක් අදිමාත්‍ර වීරියක් අදිමාත්‍ර උත්සාහයක් නොපසු බස්නා උත්සාහයක් සියයක් නුවණක් පවත්වන්න ඕනි කියනවා. ඒ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයට. දැන් ඔබට තේරෙන්නේ නැති මේ තේරුම් ගන්න අපිට පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකයන්ට එහෙම කියද්දි ශ්‍රාවකයෝ කොයි තරම් වීරියක් ගන්න ඇද්ද? දැන් ඒ කාලේ නින්දට බැට දීපු හැටි හාන්සුණේ මොකෙන්ද? ඔළුවට තියාගත්තේ ලී කොට්ට ලී කෑලි ඔළුවට තියාගෙන හාන්සි උනේ. දැන් මගේ නම් කියයි මූලික මිනිසයිතු වාසිකන් උල්ලංඝනය වුණා කියයි. එච්චරම පරිහානියන්නේ තියෙන්නේ කියයි මේ පිරිසක් නොමග යවලා කියයි නින්දට බාධා. ආයන අරමුණ ඒකායන ප්‍රාර්ථනාව ඒකායන සිහිනේ ඉතින් මේ බඳ ලෝකයක මේ විමුක්තිය කතා කිරීම බරපතල ගැටුම්කාරී තත්වයකට හේතුවක් ඒ මොකද හේ ඒ අර කාමයෙන්ම සතුටක් විඳින්න පුරුදු වෙච්ච අන්දබාල පුතර්ජන ලෝකේ ඉතින් බුදුරජාන් වහන්සේ කල් එහෙම නැහෙනේ ගස් යට වාසය කළා සමහර ප්‍රතිවල සති දෙකකට වතාවක් නැවේ ඊළඟට සරේපු පාවිච්චි කළේ ලෙඩ වුණොත් විතරයි කුඩයක් පාවිච්චි කරේ ලෙඩ වුණොත් විතරයි එහෙම නැත්නම් වැඩිපුර මේ බෙහෙත් හේත් වලට ගොඩ බෙහෙත් කියලා විශේෂ එකක් නැහැ ඉතින් මේ වගේ ගත කරපු ජීවිතයේ තිබිච්ච කාලේ තමයි මේ වීරිය ගත්තේ බලන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට එහෙම කියද්දි දැන් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නේ ති කුසල ධර්මයන්ගේ පරිහානියට බඳුන් වෙමින් එතකොට ඒ පිරිස ඉක්මනින්ම ඒ පරිහානිය බැහැර කළා ඒ කුසල ධර්මයන්ගේ වේගවත් අභිවෘද්ධියක් ඇති කරගන්නේ නැද්ද ඇති කරගන්නවා සමහර ඉන්න පුළුවන් මේ ඇති කියලා හිතන් ඉන්නවනේ මේ මතය කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ අන්න ඒගොල්ලෝ කල්පනා කරනවා මේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් හිතසුව පිණිසද අපට මේ දේශනා කරන්න කියලා අන්න නූපන් කුසල් උපදවා ගැනීමට උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වෙර වීරිය ගන්නවා. එතකොට කුසල ධර්මයන් වැඩි නැහැ තවත් වේගෙන් කුසල ධර්මයන් වර්ධනය කර ගන්නවා. අනික අපිට පේන පොඩිදී පුංචිදී පවා දැන් ඔය එක භික්ෂුන් වහන්සේ නමක් අහන්නේ භාග්‍යතුන් වහන්සේ මේ පුළුන් කොට හිසට ආවට පස්සේ මේ ධර්මය අවබෝධ කරන පිරිසගේ අඩුවීමක් පේනවා කියලා. බලන්න පුංචි දෙයක්. හිසට පුළුන් කොට තිබීම මත ධර්මය අවබෝධ කරන පිරිසගේ අඩුවීමක් පේනවා කියලා. එතකොට ඒකේ තේරුම මොකද්ද? පත් ගාලා නින්දට යනවා. එතකොට කියන මහණෙනි මුල් කාලේ එහෙම නෙමෙයි කියනවා. මේ ලී කෑලි කියන ඔලුවට තියාගත්තේ. ලීකැලේ උලුවට තියාගත්තේ ගස්වල මුල් ඔලුවට තියාගත්තේ තියාගෙන පොඩ්ඩක් අහන්සි වෙනවා එතකොට ඒ කරන්නේ මොකද පොඩ්ඩක් මේ ඇඟේ පොතේ මහන්සි යවා ගන්න පුංචි විවේකයක් ආයෙ පටන් ගන්නවා මෙහෙම ඊතර වෙලා තියෙන්නේ ඇයි සම්පූර්ණයෙන්ම කොහෙන් ගත්තත් ඇස බැඳී යත්තේ යමකටද එතනින් මාරය රින්ගනවා කන බැඳින්නේ යමකටද එතනින් රින්ගනවා නාසය බැඳින්නේ යමකටද එතනින් රින්ගනවා දීව බැඳින්නේ යමකටද එතන රින්ගනවා කය බැඳින්නේ යමකටද එතන රින්ගනවා සිත බැඳින්නේ යමකටද එතන රින්ගනවා දැන් ශාස්ත්‍රඥ වහන්සේකෙ නිදහස් වෙලා ශ්‍රාවකයාට ඕක දේශනා කරද්දි මේ ධර්මය එතකොට මේ ශ්‍රාවකයා හොඳට මේක පිළි සංවේදී කෙනෙක් ඒ සංවේදී බවත් එක්ක ඇති වෙන ශ්‍රාවකයාට සංවේගයක් මොකද සංවේගී දැන් මේ විදිහට කියද්දි දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඉතින් අපි කියනවා වගේ නෙමෙයිනේ එතකොට උන්වහන්සේ ඒ ධර්මයේ තුල පිහිටලා ධර්මයෙන් නිර්මිත කෙනෙක් නේ බුදු කෙනෙක් කියන්නේ. එතකොට උන්වහන්සේ ධර්මය දේශනා කරද්දී ශ්‍රාවකයන්ට ඇති වෙන සංවේගයක්. මොකද සංවේගය? මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේක මට කොයි වෙලාවෙ අහිමි වෙයිද දන්නේ නැහැ. අහිමි වෙන්න ඉස්සර වෙලා මම මේ කුසල් වඩා ගන්න ඕනේ අකුසල් ප්‍රහාණය කර ගන්න ඕනේ කියලා අර සංවේගයෙන් තමයි තමන්ගේ ජීවිතේ පන්නරේ ගන්නෙ. අද සංවේග කරන්න සංවේගී උපද්දවන්න කෙනෙක් නැහැ. අද තියෙන්නේ මොකද්ද? අපිම හිත ඇති කර ගන්නවා. අපි හිතන්නේ අපිට ඒ ශක්තිය නොතිබුණොත් ඒ ප්‍රතිබහන ඒ ප්‍රතිබහනෙන් එක වෙන්නේ. ප්‍රතිබහනෙන් වෙන්නේ. ඒ ප්‍රතිබහනේ නැත්තම් මොකද වෙන්නේ? සැනකින් අපි ප්‍රමාදයටපත් වෙනවා. මේ අනතුරු බුදුරජාන් වහන්සේ දුටුසේක. ඒ නිසා උන්වහන්සේ සෝතනද සූත්‍ර වගේ සූත්‍ර දේශනාවල පෙන්නන්නේ මේවා ඇති කරගෙන දෙවියන් අතර හිත පිහිටුවා ගන්නවා තින්න කියලා. මොකද හේතුව? එතකොට ඒ අපේක්ෂාවෙන් හරි ඒවා පිරිහිය ගන්න නැතුව තියා ගන්නවා. ඒකයි ඉවෙනි සූත්‍ර උන්වහන්සේ දේශනා කළේ. බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේට ඒ සූත්‍රය තරම් අදාළ නොවෙන්න පුළුවන්. නමුත් ඒවා මේ වගේ යුගයක කෙලින්ම බහූපකාරයි. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ බලන්න කියනවා තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රශ්නේ ඒ කියන්නේ අකුසල් වල ක්‍රියාකාරීත්වය තුළ මොකද්ද වෙන්නේ? මොකද්ද දූෂණය වෙන්නේ? ක්‍රියාව.

ඔහුතුල ඇති යම් කුසල සංස්කාරයක් ඇද්ද? පුණ්‍ය සංස්කාරයක් ඇද්ද? යම් කිසි ප්‍රතිභා ශක්තියක් ඇද්ද? යම් කිසි දිහි ශක්තියක් ඇද්ද? එය පිබිදෙන්න උන්වහන්සේට පුළුවන් හරියටම වචනේ පාවිච්චි කරන්න. ඉතින් ගියා, ගිහිල්ලා අබහෝහේ යනවා. දැන් මේ අබහෝ යනකොට මෙයාට හම්බ වෙන වචනයක් මොකද්ද? අසෝලා මලා, අසෝලා මලා, අසෝලා මලා, අසෝලා මලා, අසෝලා මලා කියලා හවිනවා. දැන් මොකද්ද වෙන්නේ මෙයාට? මෙයාට ටික ටික සීයේ වැඩෙනවා. ටික ටික මෙයාගේ නුවණින් කල්පනා කිරීමේ හැකියාව වැඩෙනවා. එතකොට සමහර අයගේ මේ ප්‍රඥාව නැත්තම් මේ කුසල සංස්කාරයන්ගේ වැඩිම සිද්ධ වෙන්නේ යම්කිසි ජීවිතයේ යම්කිසි අකරතැබ්බයක් වෙන්න ඕනේ. ඒ අකරතැබ්බකින් තමයි පෙරළිය ඇති වෙන්නේ. දැන් අර බුදුරජාන් වහන්සේ ඔය මේ සුත්තනිපාතේක දේශනාවක තියෙනවා මේ ගොවියෙක්. මේ ගොවියා හැමතිස්සෙම මේ ගොවියට තිබුණා මේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව. කුණහසරේ මේක පෙවුණා. දැන් අපිට මේ සාමාන්‍ය කෙනෙක් දැක්කත් හොඳටම නිවන් අවබෝධ කරන පින තියෙන කෙනෙක් දැක්කත් පේන්නේ නෑනේ. ඒක දකින්න පුළුවන් කෙනෙක් ලෝකේ දැන් නෑ. දැන් උන්වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේ බලන උපකාර සෝතාපන්න වෙන්න පින තියෙන කෙනාත් බේර ගන්නමයි බලන්නේ. හැබැයි අසත්පුරු ශාස්ත්‍රයට අහු වෙලා නම් බේරන්න බෑ. දැන් අපි ගත්තොත් සෝතාපන්න වෙන්න පින තිබෙච්ච කෙනෙක් අජාසත්. අසත්පුරුෂ ග්‍රහණේ හිටියා. එතකොට බේරෙන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ මුළු මහ ශාසනීයම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයා මත. දැන් එතකොට බලන්න මේ ඒ අවස්ථාවේ ගොවියාගේ හිතේ තිබුණා මේ ධර්මය අවබෝධ කිරීමේ සංස්කාරයක් හැදිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාට මේ වෙලාවේ බණ කියෝලා ඇති කරවන්න බෑ. ඊට පස්සේ දැන් ගොවියා වගා කරනවා. ඉතින් උන්වහන්සේ යනවා. දැන් ඉතින් ටික ටික වගාව ඇති වුණා. ගොයන් ටික වැවුණා, පීදුණා. දැන් හිට ගොයන් කපන්න. අදත් ගියා බුදුරජාණන් වහන්සේ අදත් ඒ පාරෙන් වැඩියා. වැරළති මෙයා කිව්වා හරි. මෙයා හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ කවුරු හැටියටද? යාළුවෙක් හැටියට. කිව්වා මට හරි සතුටුයි මේ හොඳට රන්නම් පාටින් කුඹුරු පැහිලා. දැන් හිට මේ කුඹුරු කපන්න. ගෙදර ගිහිල්ලා හාමිනේට කිව්වා, හාමිනේ මගේ ලොකු ආසාවක් තියෙනවා අපි හිට කුඹුරු කපුවට පස්සේ ඔව් අස්වැන්නෙන් පළවෙනි කොටස අපේ යාළුවට දෙන්න. කල්පනා කළා දරෑ වෙනකොට ඉතින් කලු කරන් ආවා. ඇවිල්ලා ධාරානිපාත වරුසාවක් වැස්සා. උදේ මියා පාන්දර ගිහිල්ලා බැලුවාම කුඹුරක් නැහැ. සම්පූර්ණ වැවක් පේන්නේ. මියා පපුවට අත් ගගා හඬාටුණා. බුදුරජාන් වහන්සේ එතනට වැඩියා. එයා ධර්මයේ දකින සංස්කාරේ අවදි වෙලා. ඒත් සමහර අයගේ ජීවිතවල එහෙම තමයි ඒක වෙන්නේ. ධර්මයේ දකින සංස්කාරේ අවදි වෙලා දැන් බුදු කෙනෙක් ඔහුට ධර්මයේ දේශනා කරනවා. අන්‍යගේ ප්‍රතිභානේ දැන් ඇති වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. මාර්ගඵල ලැබෙනවා. වර්තමාන මිනිස්යාගේ ධර්මයේ දකින සංස්කාරේ කෙලවරක් නැතුව අවදි වෙනවා ඇති. නමුත් එය සෝතාපට්ටි අංග ඇති කරවන්න සඳහා මෙහෙවන්න උවමනා කරන කෙනෙක් ලෝකේ නැහැ. එහෙනම් අපිට දැනට පිහිට කුමක්ද? තමා අසන්නා වූ ධර්මයමයි. වෙන පිහිටක් නැහැ. දැන් අපි හිතාගෙන ඉන්න පුළුවන් නෑ අපිට ෂෝක් එකක් වැදිච්ච වෙලාවට කවුරර කෙනෙක් අපිව ඔව් අපිව නැගිට්ටවයි, අපිව අවදි කරවයි, අපිට අවදි වෙන ආකාරයට කරුණු කියයි. නමුත් අපිට එහෙම හිතාගන්න බෑ. සමහර විට කවුරු ඉන්න පුළුවන් මේක බාධා කරන්නත්. අපි බලාපොරොත්තු නොවන දේක් තමයි හැමතිස්සෙම සිදු වෙන්නේ. බලාපොරොත්තු වෙන දේ නෙමෙයි. ඒ නිසා දැන් ඒ ගොවි මහත්තයා බලාපොරොත්තු වෙච්ච දේ විදියට නෙමෙයි වුණේ. නමුත් හරි විදියට වුණා. වෙන්න තියෙන විදියකට වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර අක්කන සූත්‍රය. අක්කන සූත්‍රය දේශනා කළා මහණෙනි ධර්මයේ අවබෝධ කිරීමේ ප්‍රඥා සම්පන්න මිනිසයා ලෝකේ පහළ වෙනවා. තථාගත ධර්මයේ නැහැ. එතකොට මේ පුද්ගලයාගේ අර පුණ්‍ය සංස්කාරය මතුවෙන්නේ නැහැ ජීවිතේ. ආපව කර්මානුරූපව සතර අපායුක්ත සංසාරයට වැටෙනවා. කර්මානුරූපව සතර අපායුක්ත සංසාරයට වැටෙනවා. හැබැයි ඔහු තුළ තිබුණත් අර අඛණ්ඩ උත්සාහයක්, සත්‍ය දැකීමේ ආශාවක්, යථාර්ථය අවබෝධ කිරීමේ ආශාවක්. සමහරු කැමති සත්‍ය දැකීමේ ආශාව කියලා විවිධ දේවල්. දමංකව විකිලීක්ෂෙක්කෙනට තුනේ යා සත්‍ය දැකි ආසාාව කළම ගොද කළේ. එක ඒක වෙබ්සයිට්ල පාස්ුවඩ හයාගෙන ඒ අස්සි ගෙහිල්ලා කුණුකුඩුවල් අරගෙන ස්තරක් දැම සත්‍ය දැකීම ආසාාව. මේ හෙවිමකක්ද සත්‍ය කියල මේ ලෝක සිද්ධ වෙච්ච කුණු කන්දල්. නමුත් මෙතන සත්‍ය දැකීම ආසාාව කියන්න එක නෙවේ. මොකක්ද තමන්ග ජීවිත යථා ස්වභාවය. තමන්ගේ ජීවිත යථා ස්වභාවයේ තේරුම් ගැනීම ආසාාව. හැබැයි ඒ ආසාාව සපුරාලන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි පුළුවන්කම තියෙන වෙන කිසිම දෙයකට බෑ. ඒ නිසාර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා යන්න තියෙන අවස්ථාව එන්නේ ඉන්න මනුස්සයාට වැඩිවීමක් නෑ. තියෙන කුමක්ද? අඩුවීමක් මයි. ඒ අවශ්‍යතාවේ නැතිවීමක් මයි. දැන් අපිට පේනවා මේ බෞද්ධ ඉතිහාසයේ තුළ අවුරුදු 1000ක 1500ක් වගේ කාලය තුළ ධර්මාබෝධය කිරීමේ අවශ්‍යතාවෙන් සත්‍ය ගවේෂණයේ දිචි පිරිසක් නෑ. මොකද හේතුව සත්‍ය ගවේෂණය කළාට ලැබෙන්නේ කලන්ත ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් මීට අවුරුදු 500කට වගේ කලින් ඉන්දියාවේ පහළ වුණ සීක් කියලා ආගම. ඔබ දන්නවා ඇති. මේ සීක් ආගම බිහි කළේ ගුරු නානක් කියන කෙනා. ගුරු නානක්ගේ පුතෙක් හිටියා. පුතා ඒ ආගමට ගියේ නෑ. තාත්තා ආගම හැදුවේ ගුරු නානක්ගේ පුතා ඒ ආගමට ගියේ නෑ. බලාපොරොත්තු වෙලා හිටියේ පුතා ඒකයි කියලා. කළේ නෑ. නිර්වාණ සංගම් කියලා වෙන එකක් හදාගෙන හිටියා පිරිසක්. නිර්වාණ සංගම් වලින් කරන්නේ කෙලිස් මසන්න යන පිරිසක් එකතු කරගෙන ඉන්න. ඒ පිරිස කළේ නෑවි නෑ. ඇඳුම් ඇඳි නෑ. වනාන්තරළු වාසය කළා. හිව්වා. එහෙනම් සත්‍ය ලෝකේ සොයනවා. හැබැයි ඒ සොයන වේ හම්බ වෙන්නේ නෑ. ඒ සොයාගෙන යද්දි දැන් ඒ නිර්වාණ සංගම් කියන එකට යාගේ නම දැන් මට මතක නෑ. ඒගොල්ල හරි මහන්සියක් ගත්තා ජීවිත පරිත්‍යාගයෙන්. ජීවිත පරිත්‍යාගයෙන් මේ මිට අවුරුදු 500කට කලින් දැන් ඒ ජාති පිරිසක් ඉන්දියාවේ නෑ. එහෙම ජීවිත පරිත්‍යාගයෙන් සත්‍ය ගවේෂණය කරන පිරිසක් නෑ. එතකොට එන්නේ ඉන්නේ මිනිස්සු අලස වෙනවා. හැබැයි ඒ ගවේෂණය කළාට කාටවත් සත්‍ය හම්බ වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සත්‍ය හම්බ වෙනවට වඩා මුලා වෙන්න තියෙන අවස්ථාල් මිනිස්සුන්ට ගොඩාක් වැඩි. දැන් අපි දන්නවා සමහර දැන් ධර්මයේ දන්නේ නැති කෙනෙක් සමාධියක් වඩනවා කියමු. සමාධියක් වඩනකොට ඒ සමාධිය තුළ ඇති වෙන සංහිඳියාව නැත්නම් ස්තම්පන් බව නිසා ඔහු සෑහීමකට පත් වෙන මම යමක් සෙව්වාද ඒ මට ලැබුණේ කියලා. ඊට වඩා දන්නේ නැහැ. ඊට පස්සේ ඔහු තුළ සමාධියක් ඇති වෙලා ඒක වුණාම දැන් අනිත් පැයට කොහෙත්ම සමාධියක් නැහැනේ. ඒතර මෙයා විස්තර කරන මම යම් කිසි දෙයක් හොයාගෙන ගියා මට ඒක ලැබුණා මෙයි සත්‍ය කියලා. එතන අනිත් පිරිස කියන ඔයාට වැඳුම් පිදුම් කරන්න ගන්නවා මේ අපගේ ගුරු දේවයන් මොහු සත්‍ය අවබෝධ කළා. දැන් එයා විස්තර කරන්නේ මොකද්ද? එයාට සමාධිය තුළ තේරෙන දේවල් ටික. සත්‍ය දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ලෝකයක් තමයි දැන් තියෙන්නේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ කරන විස්තරය වගේ විස්තරයක් ලෝකෙ කිසිම කෙනෙකුගෙන් මං හිතන්නේ අහන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. හැබැයි ගොඩක් අය දන්නවා මම කියන එක ප්‍රශ්නයක් බව. දැන් අපි ගත්තොත් හින්දු සාධුවරුත් දන්නවා මම කියන එක ප්‍රශ්නයක් කියලා. ලෝකයේ සත්‍ය ගවේෂණයේ දෙන සියලු දෙනාම පහේ දන්නවා මම කියන එක ප්‍රශ්නයක් කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ මම කියන එක සකස් වෙන්න උත්පාදනය වෙන්න උදව් කරන සංස්කාරය මොකක්ද කියලා. සක්කාය දිට්ඨිය කියලා දන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් මම කියන එකට අසතුට වෙලා ඉන්නවා. නමුත් ආත්මයකට කැමති වෙලා ඉන්නවා. ඒ නිසා විසඳගන්න බෑ. ඒතර අපිට එහෙම නෙමෙයි. අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හරි විදියට පැහැදිලි කරලා දීලා තියෙනවා මේකේ සත්‍ය සොයා ගැනීමට නම් පැහැදිලිව මේ ජීවිතයේ මේ ස්වභාවය තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන. දැන් මේ තේරුම් ගන්න දැන් අපිට තියෙන වැදගත්ම අවස්ථාව තමයි දැන් අපිට මේ බුද්ධ දේශනා ලැබෙනවා. අහන්න ලැබෙනවා. මේ අහන්න ලැබෙනා වගේම මේ දේශනාවල යම් යම් ඉඟි දැන් අපි ගත්තොත් උන්වහන්සේගේ මේ සමහා සවිස්තර දේශනාව නෙමෙයි දැන් මේ චූටි පිටුවක දෙක තියෙන එකක් නේ අපි මේ විස්තර කරන්නේ. එතන මේකේ හොඳ ඉඟි ලැබෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව කියන්නේ කුසල ධර්මයන්ට ආйти දෙයක්.

නැන්දම්මනින් දා කරන්න ගත්ත මේනං මගේ පුතා නිසා ඇතිවෙච්ච ළමෙක් නම් නෙමෙයි උඹ මේ මොකක් හරි එහි මෙහි දුවලා හදාගත්තු ළමෙක්. දැන් නින්දා අපහාස කරන්න පටන් ගත්තා. දැන් මේ ගෑන ළම එහෙම කෙනෙක් නෙමෙයි, මේ බොහෝම අවංක කෙනෙක්, යහපත් කෙනෙක්. නමුත් දැන් නින්දා අපහාස විඳිනවා හරි ජරා නම කියලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ ගෑන ළමට ඉවසන්න බැ. ආණ්ඩ ආණ්ඩා ඉඳලා කොහොමද දැන් පුතෙක් ලැබුණා? ඊට පස්සේ කල්පනා කරා, මට කරන්න දෙයක් නැහැ, දැන් හොයලා බලමු ස්වාමියා කොයි පැත්තටද ගියේ කියලා. දැන් මේ ගෙදර ඉන්න බෑ අර නපුරු අම්බණ්ඩිත් එක්ක. දැන් ධම්ම ඊට පස්සේ ගියා ළමයාත් අර මම දැන් ගෙදර ඉන්න බැරි තරමටම ගෙදරින් බහැලා එළියට බහැලා ගියා. ළමයාත් අරගෙන ගියා, මං කොහොම හරි මගේ ස්වාමියා හොයා ගන්නවා කියලා ගිහිල්ලා ඔන්න රජගහනුවරට යන පාරේ අතරමඟ විශ්‍රාම ශාලාවක නැවතුණා. නැවතුණා ඔන්න ළමයාත් එක්ක ඉඳලා දැන් පහුදා යන්න. ළමයාට කිරිපෙව්වා. පොවලා මෙයා ගියා වැසිකිළියට. සමහර වෙලට ටිකක් ඈතට යන්න ඇති. ඉතින් ටවුම මැද්දේ වගේනේ ඔය විශ්‍රාම ශාලා තියෙන්නේ. ඒ කියන්නේ අම්බලම. මෙතේ ඈතට ගියා. එන්න ප්‍රමාද වුණා. ඇවිල්ලා බලද්දි ළමයා නැහැ. කවුරු හරි ළමයාව අරන් ගිහිල්ලා. දැන් මේ තරුණ අම්මා වැළපුණා ළමයා හොය හොය. දැන් ගෙදර යන්නත් බෑ. දැන් ස්වාමියා ළඟට යන්නත් බෑ. ඕන්න අතරමං වුණා. ඊට පස්සේ මේ කෙනා මොකද කළේ? රජගහනුවර පැත්තට ගියා. ගිහිල්ලා ඉතින් ওই දිවල් වල කුලී වැඩ කරගෙන ඉතින් ওই ජීවත් වෙනවා. ඊට පස්සේ එක ගෙදරකින් කිව්වා, උඹ මෙහෙම ඉන්න බෑ, බාහිර ලස්සන ගෑනෙක් කෙනෙක්, උඹට අනාගතයක් තියෙන්න ඕනේ. අපි උඹට හොඳ තැනකින් යමක් කරලා දෙන්නම්කෝ. දැන් මෙයාත් ඒගොල්ලන්ට කැමති වුණා. ඔන්න මෙයාව බඳලා දුන්නා හොර නායකයෙකුට. දැන් මේ නපුරු මිනිහෙකුට බඳලා දුන්නා. දැන් මෙයා ජීවිත කතාව කියනෝනේ තමන්ගේ ස්වාමියාට. මම මෙහෙම මෙහෙම ආවා කියලා බීගෙන ඇවිල්ලා මේ හොරනායකය හැමදාම රණ්ඩු ගෙදර. දැන් මේ හොරනායකය නිසා ඔන්න තව දරුවෙක් ලැබුණා, ගෑනු ළමයි. දැන් හොරනායකය බයිනවා මේ ළමයා මගේ නෙමෙයි, බාර කලින් වගේ මේ කියක් කියලා. දවසක් මේ ළමයා දැන් අම්මා මේ දුවව වඩාගෙන ඉන්නවා. හොරනායකයත් දැන් ගෙවල් වල පවුල් වල ඔය පස්සේ ඉන්නකට බහින් බස්සුවින් ඇති වෙනවනේ. ඔන්න බයිම් දැන් හොරනායක හැමදාම ඉතින් ගහනකට හිරය කරනකට ඉවසන්න බෑනේ. මේකෙනම් මොනවාර කියන්නේ ඇති මේ අම්මා. ආර ළමයා උදුරල ගත්තා, ගඟ ඇදට දැම්මා, අර මෙයාට ගහන්න. ළමයා උදුරල ඇදට දානකට ඇඳ විට්ටි මෙදුන පොඩි ළමයාගේ ඔළුව. ඉතලා ළමයා සීන ඇති වුණා. මෙයාට ගහන්න පයින්කට මෙයා කෑ ගහගෙන ගෙදරින් පැන්නා. ඊට පස්සේ අර ළමයා සීන ඇති වෙච්ච නිසා මං හිතන්නේ මෙයාගේ පස්සෙන් හොරාට පන්නන් ඉන්න බැරි වුණේ ඒක. නැත්නම් හොරා මරනවා. ඊට පස්සේ මෙයා මෙතනින් පැන්නා. පැල මේ ගෑල් ළමයා ගියා. දැන් ගිහිල්ලා දැන් ආයෙ නම් බඳින්නේ නැහැ කියලා හිතාගෙන දැන් ඉතින් ගිහිල්ලා රජගහනුවර ගිහලා ඉතින් ওই අඳුරන ගෙවල් වල ඉතින් වැඩපල කරගෙන ඉන්නවා. දැන් මෙයා ටිකක් වයසට ගියා. නමුත් මෙයාගේ රූපි වැහැරුණේ නැහැ. මෙයාගේ රූපේ හරි ලස්සනයි. මේ නිසා ඒ ගෙදර කට්ටිය කිව්වා, ඔබ තාම ලස්සනයි, ඔබට අනාගතයක් තියෙනවා, නෝම ඉඳලා හරියන්නේ නැහැ, කවුරු හරි ඉන්න ඕනේ උදව් කරන්න. ඒ නිසා අපි අඳුරන කොළුවෙක් ඉන්නවා, අපි කතා කරන්නම් කියලා මෙයාට වයසින් බාල තරුණයෙකුට බඳලා දුන්නා. දැන් ඉතින් බඳලා දැන් ඉතින් ඔන්න ආයෙ අලුත් ජීවිතය. දැන් මේ කීවෙනි කසාදෙද? තුන්වෙනි. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ දරුවෝ නෑ. ඊට පස්සේ අහලා පහලා කිව්වා, මේ නුඹේ මේ බිරිඳගෙන් දරුවෝ නෑ, ඒ නිසා නුඹේ පරම්පරාව විරවේ දරුවෝ ලබා. මොකද ඉන්දියා විවාහවල එක අරමුණක්නේ පරම්පරාව ගෙනින්න එක. ඒ නිසා මේ දරුවෙක් ලැබෙන්නේ වෙන තව විවාහයක් කරගනින් කිව්වා. ඒ රටේ පුළුවන් කරන්න ඒ කාලේ. ඊට පස්සේ තවත් අඩු වයස ගෑනු ළමෙක්ව ගෙනාවා. දැන් එතකොට මොහොත බිරිඳවරු කී දෙනෙක්ද? දෙන්නයි දැන් ඉන්නවා. දැන් ඔන්න ඒ ගෑනු ළමයටත් බබෙක් හම්බ වෙන්න ආවා. දවසක් ඒ අලුත් බිරිඳ කියනවා, අනේ අක්කණ්ඩියෙන්ද මගේ ඔළුව බලන්න, මගේ හිස බලන්න, මගේ හිසේ උකුණ පිරিলা. දැන් මේ වෙනස්කමක් කරන්නේ මේ බිරිඳ කරුණාවන්තයි. ඉතින් වාඩි වුණා. මෙයා හිස බලන්න පටන් ගත්තම ඔළුවේ තියෙනවා පැල්මක්. ඊට පස්සේ ඇහුවා, නංගි මක් වෙලාද මේ? නුඹේ ඔළුවේ ලොකු පැල්මක් තියෙන්නේ. කිව්වා, අනේ අක්කණ්ඩි මේ හරි අවාසනාවන්ත පැල්මක් මේ. මට මව් සීනහස ලබන්න වාසනාව නැහැ. අපේ තාත්තා හරි නපුරුයි. දවසක් අපේ අම්මා හරියට ගහනවා, හිරිහැර කරනවා. අපේ අම්මා මරන්න කියලා මං වඩාගෙන ඉඳිදී මාව ඇදලා අරගෙන ඇඳට දැම්මා. ඒතර ඇඳ විට්ටි මේ මගේ ඔළුව වැතුණා.